වැරදිී ආධ්‍යමූල්‍ය කළමනා කරන ප්‍රතිපතිය පිළිබඳවත් ආර්ථික විද්‍යාපක විවාදයකට ප්‍රබුද්ධ විවාදයකට සහභාගි වෙන ලෙස මම මුදල්ල මාත්‍යවරයාට අභියෝග කළා. ඔහු ඒ අභියෝගය බාර නොගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට අභියෝග කළා. ඔහු සමග විවාදයට ඉන්නේ. අපි කොහොමත් මේ ජාතික වීරවරේ කවි කන්වනායක වගේ මාමෙක් එක විවාදයකට තියා එකට වාඩි වෙනවටවත් අපි කැමති නැහැ. ඒ නිසා ඒක වෙනම ජනාධිපතිවරේ කට කඩන්නේ නැතුව බෙදන්නේ නැතුව සිංහල දෙමළ මුස්ලිම් සියලු මිනිසුන්ට අවේදානය ලබා දුන් වීරවරේ රටේ බෙදුම්වාදයේ පැත්තෙන් පෙනී ඉඳලා බෙදුම්වාදීන් සමග සම්බන්ධතා පවත්වපු කෙනෙක් එක්ක විවාදයට වාඩි කරනවට වඩා හොඳයි එල්ටීටී ඩයස්පෝරාවත් එක්ක එකට වාඩි කරවන්නේ.